නීත්‍යානුකූලව යුද හමුදාපතිතුමා ලියු මකින් මම විශ්වාස කරන්නලා තියෙනවා. යුද හමුදාව ඉඳන්නේ කරන්න බැරි. සරත්පුරසේක මම එනම් මම ජනාධිපතිවරට ඉල්ලුවේ 2010 දී තීරණය කළා තිබු උසස්වීම තමයි කරිනම් කරලා ඒක යුද හමුදාපතිතුමාට දෙන බලයක්. ඒ කියන්නේ සාමාන්‍ය මෙහෙමයි. සාමාන්‍යයෙන් මාසයක් විතර යන වැඩක් සතියකින් කරලා දුන්නේ. කියන්නේ දැන් මෙතනින් ડોකියුමන්ට් එක අතෙන්ට අතනින් මෙතෙන්ට එතනින් මෙතෙන්ට කීකිය කියලා තැන් තැන් වල තිබිලා කෙරෙන්න ඕන වැඩක් සතියක් ඇතුළත අදාළ තැන් වලට දැන්නලා යුද හමුදාපතිතුමායි කරා. එක දවසින් යුද හමුදාපතිතුමාට පුළුවන් ඕනම කෙනෙක් විශ්වාස කරනවා එක දවසින්. එක පෑම් පාරින් පුළුවන් ඉතින්. ඒක අර සාමාන්‍ය ක්‍රමවේදය මං කිරීමක් තමයි එතන උනේ.